नमस्कार वेवाबुदुर्वनट समदाबुदुहिमि शरणयामि नमस्कार वेवादमर्वनट समदा सदखम शरणयामि नमस्कार वेवा संगर्वनद समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुर्वनट समदा तिसारन शरणयामि साधु साधु साधु श्रद्धावंत पिंगतुनि अपि उदे वर्वेगन गत्ता කෙනෙක් අවාසනාවන්ත ඉරණමක් කරා යන්නේ කොයි ආකාරයෙන්ද ඒක වෙනස් කරගෙන ශ්‍රද්ධා හිරි ඔතප්ප විරිය පඤ්ඤා කියන මේ ගුණධර්ම ඇතුව ජීවිතේ ජයගන්නේ කොයි ආකාරයෙන්ද කියන කරුණ අපි උදේ ඉගෙන ගත්තා ඒ ඉගෙන ගත්තු सूत्र देशनावे नाम उदिवर्वे इन सूत्रे नायगनेम गन्ने वदाल देशुपन अदमे हवस्सर्वे अपीगन गन्ने ए अंगुत्तर निकायेम तिबेन सुविशेष सूत्र देशनारत्नयक मे उतुम देशनावे नाम विशेष उत्पत्ति हाय मुकद्दमे देशनावे नम विशेष उत्पत्ति हाय एक हांदुन्वान्ने छलाबिजाति सूत्र केन नमें छलाबिजाति सूत्र अरे जायन्न वगे छायन्न छलाबिजाति सूत्र केला अभिजाति केन विशेष उत्पत्ति छ केन्ने हाय विशेष उत्पत्ति हाय अज्ञान बुद्रजानन वहां से देशनावक वदाला एक तमाय में हवा सर्वी इगन गान्ने पिंगतुनी में दुष्कर्ता यातते वैसे तिमिते में तितबारित विच्च पुलवे वाडी विला अभी में करन हदान्ने में जीविते रतियन वाटिनाम दे परम दुर्लभ दे लबागंटाई एनिसा अपि सैम दुष्कर कमक्म हितट दान्ने नेतु अपि में धर्मेम हितट गांत महास गांतोन अपि में वगे निमेने कुच्चर नंग वैस्य आवे वैस्य तिमिला तीनो दावे पिच्चिला तीनो दे मेवा मनुवाद निरे कुच्चर नंग दुप्वेदना तीनो दे तिरिसंगपाय कुच्चर दुख वेदना तीनवाद प्रेत लोके कोई तरं दुख वेदना तीनवाद एवे तरतुरु बुद्रजान अन्वहसी देशना करपु बलद्दी अपिटे मेव मुकक्कत प्रश्न नेवे अभी मे जीविते दी धर्मी लबागंट कल्पना कलुत् एक तमय वासी सामान्य अपे स्वभावयाक අපි කල් දාන එක අපි කල් දාලා අනාගත සිහිනයක ඉන්නවා මොකද්ද ආ මට මෙච්චර කර මහසි වෙන දෙයක් නැහැ මට අනාගතයේ කිසි කරදරයක් නැතුව මට විවේකයක් ගන්න පුළුවන් වේවි එතකොට ළමයි ඔක්කොම කැම්බීම හදලා මගේ අතට දේවි එතකොට මං කැම කාලා හාසි පිටි වාඩි වෙලා මේ පොත් බලાવી එතකොට ළමයි ඔක්කොම රේඩියෝ වහලා දොරවල් ඔක්කොම වහලා අම්මේ භාවනා කරන්න තාත්තේ භාවනා කරන්න කියලා යාවි. එතකොට මම හොඳට සීට් එකක් දාගෙන බිම වාඩි වෙලා භාවනා කරන්න පටන් ගනීවි. එතකොට ඇස්වහල ටිකක් කලකට හිත සමාධිගත වේවි. කවදාවත් සිහිනේ සැබෑ වෙන්නේ නැහැ. ඒ නිසා අපට කරන්න තියෙන එකම දෙයයි මේ ගැටලු අතරේ මේ ප්‍රශ්න අතරේ අනිකුත් දේවල් කරන අතරේ හැකි සෑම මොහොතකම ධර්මයට සිත ගන්න එක. ඒක තමයි මෙතන කරන්න තිබෙන විශේෂම දේ. අන්නේ දේ කරගන්න දක්ෂ වෙන එක්කනාට තමන්ට විවේකයක් ලැබුණත් එකයි නැතත් එකයි එයා වමනා කරන කාරණේ කරා ගමන් කරනවා. ඉතින් ඒ නිසා අපට මේ ලැබිච්ච උපත විශේෂ එකක් වෙන්නේ අපේ ජීවිතයට ධර්මය එකතු කරගත්තොත් විතරයි. ඉතින් ඒ නිසා දැන් අපි මේ දේශනාවට සවන් දෙමු. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. කොහෙද බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ? රජගහනුවර ගිජ්ජකූට පර්වතයේ. එදා ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා හිට වන්දනා කරලා පසකින් වාඩි වෙලා කාරණාවක් ප්‍රකාශ කළා. කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර පූර්ණ කස්සපයා අභිජාති විශේෂ උත්පත්ති හයක් ගැන කියාගෙන යනවා. පූර්ණ කස්සප විශේෂ උත්පත්ති කීයක් ගැන කියාගෙන යනවද? හයක් ගැන කියාගෙන යනවා. කවුද මේ පූර්ණ කස්සප කියන්නේ? ඒ කාලේ හිටපු මිනිස්සු ආගමික මතයක් බිහි කරගෙන මිනිස්සුන්ව අල්ලගත්තු එක්කෙනෙක්. එතන ඒ ජාති අය කී දෙනෙක් හිටියද ඒ කාලේ? 6 දෙනෙක් හිටියා. පූර්ණ කස්සප, ආජිත කේස කම්බල, මක්කලී ගෝසාලය, පාගුද කච්චායන, සංජය බෙල්ලතිපුත්ත, නිගණ්ඨ නාද පුත්‍ර. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන මේ මක්කලී ගෝසාල ගැන උන්නේ නිකන් මේ මිනිස්සු අල්ලගන්නේ මාළුම් කෙමනකින් අල්ලනවා වගේ කියනවා. මාළු අල්ලන්න අටුවප කෙමනක් වගේ කියනවා ගෝසාලය. මොකද ඒකට අහුනොත් ගැලවිලි බොරු මූල ධර්ම. එතකොට ඉතින් මේ කවුද? මෙයා පුරා පූර්ණ කස්සප. පූර්ණ කස්සප කියනවා මේ විශේෂ උත්පත්ති කියද්ද 6ක්. එකක් තමයි කණ්ණාභිජාති කළු උපත. විශේෂ උත්පත්තියක් තියෙනවා ඒක කළු. අනෙත් එක නීලාභිජාති. තව කොටසක් ඉන්නවා නිල්. ඇඟේ දුවන්නේ නිල්. තව කොටසක් ඉන්නවා ලෝහිතාභිජාති. ඔව් රතු පාට උපත. තව කොටසක් ඉන්නවා හලිද්දාභිජාති. ඇඟේ දුවන්නේ කහ. කහ පාට. තව කොටසක් ඉන්නවා සුක්ඛාභිජාති. ඒගොල්ලෝ සුදු. තව කොටසක් ඉන්නවා පරම සුක්ඛාභිජාති. ඒගොල්ලෝ ස්පෙෂල් සුදු. එතකොට මෙහෙම තමයි මේ පූර්ණ කස්සප මිනිස්සුන්ව කොටස් කළේ. ඉතින් කොටස් කළා. ඉතින් ආනන්ද හාමුදුරුවනේ ස්වාමීන් වහන්සේ මේ පූර්ණ කස්සපය මේ විදිහට මිනිස්සුන්ව කොටස් කළා හිට මෙන්න මෙහෙම කියනවා. කියනවා මේ කළු උපත කියලා කියන්නේ මේ එළුව මරණ අය, ඌරු මරණ අය, හරක් මරණ අය, මාළු මරණ අය, හොරු, ඊළඟට හොරු ඝාතන කරන අය, බන්ධනාගාරවල ඉරවෙන්ට සිද්ධ වෙච්ච අය, ඒගොල්ලෝ ඔක්කොම අයිති වෙන මොන උපතටද? කළු උපතට. නිල් උපතට අයිති වෙන්නේ කවුද? නිල් උපතට අයිති වෙන්නේ අධාර්මික ව්‍යාපාර කරගෙන හරි හම්බ කරගෙන කනබොන ශ්‍රමණවරු. ඊළඟට රතු උපතට අයිති වෙන්නේ කවුද? නිගණ්ඨයෝ. නිගණ්ඨයෝයි මේ එක සල්ලුවක් විතරක් හදින නිගණ්ඨයෝ. ඊළඟට කහ උපතට අයිති වෙන නිගණ්ඨයන්ගේ ශ්‍රාවකයෝ. සුදු උපතට අයිති වෙන්නේ ආජීවක පිරිසයි, ආජීවිකාවෝ. ඊළඟට ගොඩාක් උතුම් සුදු කොටසට අයිති වෙන්නේ නන්ද වච්ච කිස සංකිච්ච මක්කලි ගෝසාල කියන පිරිස කියලා. දැන් කවුද මේ විදිහට විග්‍රහ කරන්නේ? පූර්ණ කස්සප. ඉතින් කියන ස්වාමීනි, මේ පූර්ණ කස්සප මේ විදිහට විශේෂ උත්පත්ති හයක් ගැන කියාගෙන යනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇහුවා, මේ ආනන්දය උන්නේ ඔය කියන කාරණා හය සියලු දිනාම ඒකමතිකවම පිළිගන්නවද කියලා, ඒ කාරණාව ඇත්තේ කියලා. අනේ භාග්‍යතුන් වහන්සේ, මිනිස්සුන්ගෙන් එහෙම පිළිගැනීමක් නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ, මේක හරියට මිනිස්සුන්ට ඌමනා නැති දෙයක්, මිනිස්සුන්ට බලෙන් දෙනවා කිව්වා. මේ ආගම් වලින් කොහොමද දෙන්නේ? මේක හරියට මේ දුප්පත් මිනිස්සෙක් ඉන්නවා, අතේ මිටි සතේ නැති. මේ දුප්පත් මිනිසයා මෙහෙවර කියලා අඬගහගෙන ගිහිල්ලා, දෙනවා මොකද්ද? මස් කුට්ටියක් දෙනවා, මේක කාපන්, කාලා මෙච්චර ගාණක් ගෙවපන්. අන්න ඒ වගේ වැඩක් කියනවා මේ බලෙන් අඬගහලා මස් කවලා බිල දෙනවා වගේ වැඩක් කියනවා මේ මිනිස්සු එකඟ වෙන්නේ නැති කරුණු, අසත්‍ය කරුණු මේ සමාජයට කියන එක. බුදුරජාණන් වහන්සේ දල මේ පූර්ණ කස්සප ඔය කියාගෙන ගියාට ওই කාරණාව ශ්‍රමණ බ්‍රාහ්මණවරු කවුරුත් පිළිගන්න එකක් නොවේ. එයා මෙයාගේ මෝඩකමට කියාගෙන යන ඒවා. බුදුරජාණන් වහන්සේ දාල ආනන්දිය ඕක නෙවෙයි, විශේෂ උත්පත්ති හයක් ගැන කියන්න කරුණු තියෙනවා. ආන් ඒක අහගෙන ඉන්න කියලා දෙන්නම් කිව්වා. එන්න දැන් බුදුරජාණන් වහන්සේ කියා දෙන විශේෂ උත්පත්ති හය ඒක නෙවෙයි, මෙන්න මේකයි කියලා විශේෂ උත්පත්ති හයක්. පළවෙනි එක තමයි කළු උපතක් ලබාගෙන කළු දෙයක්ම උපදවන කෙනා. කළු උපතක් ලබාගෙන කළු දෙයක්මයි උපදවන්නේ. දෙවෙනි එක කළු උපතක් ලබාගෙන සුදු දෙයක් උපදවන කෙනා. තුන්වෙනි එක කළු උපතක් ලබාගෙන සුදුත් නැති කළුත් නැති නිවන අවබෝධ කරන කෙනා. දැන් කී දෙනෙක්ද? තුනයි. හතරවෙනි එක සුදු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවන කෙනා. පස්වෙනි එක සුදු උපතක් ලබාගෙන සුදු දෙයක් උපදවන කෙනා. හයවෙනි එක සුදු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන නිවන අවබෝධ කරන කෙනා. දැන් බුදුරජාණන් වහන්සේ මේක විස්තර වශයෙන් උගන්වනවා. දැන් අපි බලමු අපි අයිති වෙන්නේ මේකේ කොයි කොටහටද කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා, ආනන්දි, මේ ලෝකේ උපත් අතර තිබෙනවා කළු උපත් කියලා සලකන්ට පුළුවන් දේ උපත්. ඒ තමයි කෙනෙක් උපදින්න පුළුවනි ඉතාම පහත් අඩුකුලයක. අඩුකුලයක ඉපදිලා හිට ඉතා අමාරුවෙන් ජීවිකාව ගැට ගහගෙන හරිහමං කෑම බීමක් නැති, හරිහමං ඇඳුමක් ඇඳුමක් නැති, ඉන්න හිටින්න ගෙයක් දොරක් නැති, නිතරම ලිඩින් දුකින් වාසය කරන උපත් ලැබෙනවා. එයා නිතරම රෝගී හැටියට ඉන්නේ. ඉතින් මේ අමාරුවෙන් ජීවත් වෙන නිසා ජීවිකාව කරගන්න අමාරුකමක් තියාගෙන මෙයා මේ නැතිබැරිකමින් පෙළෙමින් අමාරුවෙන් දුක් විඳිමින් මොකද කරන්නේ මෙයා ජීවත් වීම පිණිස සතු මරනවා කළු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවනවා ඊළඟට මෙයා මොකද කරන්නේ ජීවත් වෙන්න හොරකම් කරනවා කළු උපතක් ලබාගෙන කළු දෙයක් කරනවා මෙයා මේ දුප්පත්කම අසරණකම ගැන කල්පනා කරන්නේ නැතුව ඒකෙදි එයා ඒකත් එක්කම යොමු වෙනවා වැරදි කාම සේවනයට කළු දෙයක් උපද කළු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවනවා ඊළඟට එයා පෙළඹෙනවා කසිප්පු පෙරන්න ආරෝක්‍ය කුණන්න පෙළඹෙනවා ඊළඟට නොයෙක් ඒ වගේ අදාර කුඩු විකුණන්න පෙළඹෙනවා මේ එදා වේලා අමාරුවෙන් කන එක්කෙන මේ ඊට පස්සේ ලාභෙට සල්ලි හම්බ කරන්න ක්‍රම බලනවා බලලා මොකද කරන්නේ උපද්දවනවා මොකද්ද කළු දෙයක් බොරු කියලා උදව් ගන්නවා මිනිස්සුන්ගෙන් රවට්ටලා මිනිස්සුන්ගෙන් ගන්නවා එක එක ඒවා කළු උපතක් ලබාගෙන කළු දෙයක් රැස් කරනවා කේලම් කියලා උදව් ගන්නවා කේලම් කියලා පුළුවන් උදව් ගන්න හමාරෙන් ජීවත් වෙන එක නා ගිහිල්ලා ළඟට ගිහිල්ලා ඔය ආධිපති ගාලා දීලා හොල් ගාලා දීලා මොකද කරන්නේ ඔව් ඒ අතරේ කේලම කියනවා කිව්වා මාර කේලම අහපෙකන සතුටුලා ඉඳා මේකත් එනන් අරන් පලයන් කියලා දෙනවා අනිත් දවසෙත් ඇවිල්ලා ආයේ ඊටු කාරණා ටික හොයාගෙන වරින්න කියනවා දැන් මේ කළු උපතක් ලබාගත් එක්කෙනා කළු දිය ක්‍රෑෂ් කරනවා ඊළඟට පරුස වචන කියනවා කළු දෙයක් ලබාගත් උපතක් ලබාගත් එක්කෙනා කළු දෙයක් රැස් කරනවා හිස් වචන කියනවා කළු දෙය උපතක් ලබාගත් එක්කෙනා කළු දෙයක් රැස් කරනවා ඊළඟට අනුන් දිහා බලද්දී යාට ඉරිසියාව ඇති වෙනවා ආසාව ඇති වෙනවා ලෝභකම ඇති වෙනවා ඇති වෙලා හූල්ලනවා නී මේව මට ඇත්තම් අනී මේව මට ඇත්තම් මේක මැරුණොත් එහේ මේ ටික මට ගන්න පුළුවන් ගේ අනි හිතනවා ඊළ මොනවද අභිජ්ජා කළු දෙයක් උපදවන හිතින් ඊළඟට මෙයා තරහකාරය ගැන හිතනවා අමනාපය ගැන හිතනවා අනේ මෙවුන් ඉන්න ජීවත් වෙලා ඉන්න ඕන නෑ කියලා මේ වගේ කල්පනා කරන එක්කෙනා කළු දෙයක් කළු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවනවා ඊට පස්සේ මොකද වෙන්නේ මෙයා මේ විදියට කයින් දුසිරිත කරලා වචනෙන් දුසිරිත කරලා මනසින් දුසිරිත කරලා මරණින් මත්තේ ආයමත් නිරියනෝ එතකොට බලන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමහර කෙනෙක් හිතන්නේ මේ නිරේ කියන එක අර දේවදූත සූත්‍රේ විතරයි කියලා දැන් බලන්න අද උදේ ඉන සූත්‍රෙත් තියෙනවා නිරේ උපදින විස්තරේ දැන් මේ සූත්‍රෙත් තියෙනවා නිරේ උපදින විස්තර හැම කියන්නේ සූත්‍ර දහස් ගණනක තියෙනවා නිරේ ගැන විස්තර ඒ කියන්නේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ මේ නිරේ යන්නේ එහෙම අපි යන්නේ ඒ අපි හොඳ අය ඔව් අපි වැරදි කළාට අපිට ඵල දෙන්නේ නැහැ ඒවා ඒ ඵල දෙන්නේ අනිත් අයට ඒ මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව නැතිවීමෙන් ඒක වෙන්නේ ශ්‍රද්ධාව තියෙනවා නම් මේවා කල්පනා කරද්දී එයා කල්පනා කරනවා බුදුරජාණන් සිමිම පෙන්වලා තියෙනවා නම් මේක මෙහෙම තමයි කියලා ඉක්මනට ඒකින් අත්මිදෙනවා ඒ ක්‍රමයේ අතාරිනවා යා ඒ කළු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවීම මේ ලෝකයේ තිබෙන දෙයක් මෙහෙමයි අපිට දකින්න ලැබෙන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ කාලේ සවැත් නුවර ජේතවනාරාම පිටිපස්සේ වුණේ අර ඌරු මරණෙක් කිනානේ චුන්දසෝකරිගේ කළු උපතක් ලබාගෙන කළු දෙයක් උපදව හිටියා ඉතින් බුදුරජාණන් වහන්සේ පෙනිපෙනීනේ ඒව කළේ ධර්මයේ පෙනිපෙනී ඉතින් ඒ ඌ ඒ චුන්දසෝකරිගේ මේ පණ අදින්න දවස් 7ක් කෑ ගහලා තියෙනනේ ඌරෙක් වගේ එතකොට ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කියලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ මේ මොකක් හරි ලুকু මගුල් උත්සවයක් වෙන්න ඇත. දැන් දවස් 7ක් තිස්සේම අර අහිංසක සත්තු වගේක් දෙනල්ලා මරණ වය කිව්වා. නෑ මහණෙනි, ඔය ඔය චන්දසූකරික එයා මේ රැස් කරපු ඒවා ඒ එකතු කර ගන්නවා කිව්වා. එයා යන්න අරගෙන යන්න මේ. ඉතින් මේක එදා විතරක් සිදු වෙන එකක් නෙමෙයි. අදත් එහෙමයි ඒක. ඒ නිසා ආන් ඒ වගේ තමයි මේ කර්මය කියන එක පස්සින් එන්නේ. අර බලන්න මේ ඔබට මේ කර්මය පස්සින් එන හැටි බලන්න ඕනේ නම් එයමානිවන්තතු රහතන් වහන්සේලා කියන පොතේ ඇති ඉසිදාස තෙරණියගේ කතාව. අන්න බලන්න මේ නරක වැඩ කළා ඉව විපාක හැටියට පස්සින් එන හැටි. විනෝදයට කියලා හිතලා ආස්වාදයෙන් ලබන්නේ ඔය වල්වඩ කරනවා. අන්තිමට ඒවා කැරකිලා එනකොට දිරව ගන්න බෑ මිනිස්සුෙකුට, උල්ල ගන්න බෑ ඒවා. ආන් එකයි මේ කර්මවල හැටි. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ කළු උපතක් ලබාගත්තු එක්කෙනා ආයමත් කළු දෙයක්ම උපදවාගෙන තමයි මැරිලා ගිහිල්ලා නිරේ උපදිනවා. එතකොට බලන්න මිනිස් ජීවිතේ ලබා ගන්න සියලු දෙනා මේ මිනිස් ජීවිතේ සාර්ථක කරගන්නේ නැහැ. ඊළඟ එක දෙවෙනි උපත. කළු උපතක් කෙනෙක් ලබනවා. ඒ කියන්නේ දුගී දුප්පත් පවුලක ලාමක කුලයක හිදා වේලක් කණ්ඩ නැති තැනක ඇඳුමක් කැඩුමක් නැති තැනක වේල් දෙකක් කර වේලක් කන තැනක කෙනෙක් උපදිනවා. එතකොට මේක මොන උපතක්ද? කළු උපතක්. මෙයාට කල්යාණ මිත්‍රයන් වහන්සේ නමකගෙන් ධර්මය අහන්න ලැබෙනවා. මෙන්න මෙහෙමයි සංසාරේ හැටි, මෙහෙමයි මේක ගෙනියන්න තියෙන කර්මවල හැටි, මෙන්න මේ නිසා යහපත් දේවල් කරන්න ඕන කියලා. ඉතින් මෙයා දුගී දුප්පත්කමෙන් ඉන්නේද්දි දැන් එයාට පුළුවන් සතුන් මැරුවොත් දානක් හම්බ කරන්න. එයා කරන්නේ නැහැ. එයාට හොරකම් කරන්න අවස්ථාවල් ලෙනවා. නමුත් මෙයා තමන්ගේ ජීවිතේ දියුණු කරගන්න ඕන උවමනාව නිසා, පරලෝ ජීවිතයට තියෙන බය නිසා, කර අකුසල කර්මයට තියෙන අකමැත්ත නිසා මෙයා හොරකම් කරන්නේ නැහැ. වර්ධිකාම සේවනය කරන්න අවස්ථා එනවා එයාට. ඒ වගේ එකකට යදුනොත් මෙයාට ලොකු ගාණක් අතට හම්බ වෙනවා. මෙයා ඒක කරන්නේ නැහැ. දැන් ඇතිබෙඩිකම ඉවසගෙන ඉන්නවා. මම වැරදි දෙයට හම්බ කරන්නේ නැහැ. වැරදි දේවල් කයින් කරන්නේ නැහැ. මෙයාට බොරු කිව්වොත් ගාණක් ගන්න පුළුවන්. ලාභයක් ලබන්න පුළුවන්. නම් බොරු කියන්නේ නැහැ. කේලමක් කිව්වොත් උපකාර කරන්න පුළුවන්. එහෙම අය ඉන්නවනේ නේ. ළඟට වෙලා කේලම් කියනවනම් එයාට තමයි සලකන්නේ. එතකොට මොකද කරන්නේ? සැලකිලි ගන්න ඒක තව කියනවා. ආන් එහෙම කරන්නේ නැහැ. පරස වචන කරන්නේ කියන්නේ, හිස් වචන කියන්නේ. බෑ හිත පිරිසිදු කරගන්න මහන්සි ගන්නවා. මිත්‍යා දෘෂ්ටියෙන් අත මිදලා සමාධිත්‍ය යුක්ත වෙනවා. අන්න එයා කයින් සුචරිතේ වඩනවා, වචනින් සුචරිතේ වඩනවා, මනසින් සුචරිතේ වඩනවා. කළු උපතක් ලබාගෙන සුදු දෙයක් උපදවන කෙනා. අන්න අපිට එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. මෙතන කොච්චරත් ඉන්න පුළුවන් සාමාන්‍ය දුගී දුප්පත් පවුල්වල ඉපදිච්ච අය. ඒ වගේම අපිට පුළුවන් ඒ බඳු පවුලක ඉපදිලා අපිට පුළුවන් දියුණුව කරා යන්න ගුණධර්ම පැත්තේ නේද? සාමාන්‍ය පවුලක ඉපදිලා සාමාන්‍ය විදිහට අපි ජීවත් වෙනවා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ අපිට? අපි ඒ ධර්මයේ පිහිට කරගෙන අන්න කයින් සුචරිතේ වඩනවා, වචනින් සුචරිතය වඩනවා, මනසින් සුචරිතය වඩනවා. අපි සුදු දෙයක් ඊට පස්සේ උපදවා ගන්නවා. ආන්න ඒක තමයි කළු උපතක් ලබාගෙන සුදු දෙයක් උපදවා ගන්න කෙනා. එහෙමනම් අපිට කරන්න තියෙන හොඳ දෙයක් ඒක. දැන් අපිට අඩුපාඩුකම්, දුප්පත්කම්, නැතිබැරිකම්, අගහිඟකම් එනකොට අපි ඒක මුල් කරගෙන ඊළඟ ජීවිතේ සැප පැතිල්ල නෙවෙයි කරන්න ඕනේ. එහෙම නැත්නම් යමක් කමක් තියෙන අය තීරසියා කරන එක නෙවෙයි කරන්න ඕනේ. එහෙම කරන අය ඉන්නව නේද? Tamanට බැරි නම් අනිත්‍යයට ඉරිසියා කරනවා. ඒක හරිය පුදුමයි මට. ඇයි මෙහෙම කරන්නේ කියලා. කොටිම කියන්නේ මම දැකලා තියෙනවා අපිට මල් අහක තියෙන දැන් මල් ගහ කියන්නේ ලස්සනට මල් ගහක මල් පිපිලා තියෙනවා නම් යන ගම වටපිට බල හිමීට මල් ගහ උදුරලා එතනම තියලා යන්න මට ඒක අදාහගන්න බැ මම ඒ සිදුවීම් දැනගත්තට පස්සේ මෙහෙම තිරිසියාවල් තියෙනවද කියලා ඒ කියන්නේ වත්තක මලක් පිපිලා තියෙනවා දකින්න කැමති නැහැ වටපිට බලන හිමීට මල් ගහ උදුරගෙන ඒක රෙද්ද පැටලුණා වගේ පේන්න අදගෙන යනවා වගේ එතකොට බලන්න මේ අන්න ප්‍රෙස් කරන හැටි එහෙම නෙමෙයි කරන්න ඕනේ මේකෙදි මේකෙදි අපි කරන්න ඕනේ හොඳම දේ තමයි අපි ඉරිසියාව පුරුදු කරන්න හොඳ නැහැ යන්තම්වත් පුරුදු කරන්න හොඳ නැහැ ඉරිසියාව කියන එක ඉරිසියාව පුරුදු කළොත් අපේ ජීවිතයේ ඉරිසියාව හට ගන්නකොටම අපි මනස පිරිහෙනවා ඒ මනස පිරිහිච්ච ගමන් අපි ඊට පස්සේ හිතන්න තියෙන්නේ දියුණු මනසින්ද පිරිහිච්ච මනසින්ද පිරිහිච්ච මනසින් අපි හිතන්නේ පිරිහිච්ච මනසින් හිතනකොට හොඳ දෙයක් ඒ හිතට එන්නේ නැහැ ඒ හිතට එන්නේ නරක දෙයක් පිරිහිච්ච මනසකින් හිතනකොට හොඳ වචනයක් කියන්න හිතට එන්නේ නැහැ නරක දෙයක් හිතෙන් කියන්නේ පිරිහිච්ච මනසින් හිතනකොට හොඳ ක්‍රියාවක් කරන්න වෙන්නේ ඒ නිසා අපි ඉරිසියාව කියන එක බැහැර කරන්නම ඕන අපි කොහොමරි අපේ මේ ජීවිත තුලින් ඉරිසියාව අයින් කර ගත්තොත් අපි විශාල දියුණුවක් කරා යනවා ඒ නිසා අපි මේ අපි විතරයි ජීවත් වෙන්න ඕනේ අපි විතරයි ඉන්න ඕනේ අනිත් එක්කෙනා අපිට පහතින් ඉන්න ඕනේ එහෙම කිසි දවසක හිතන්න හොඳ නැහැ එක එක්කෙනා ගෙනාපු දේවල් තියෙනවා ඒවා දියුණු කරගෙන ඉස්සරහට යනකට අපි මොකද කරන්න ඕන සන්තෝෂ වෙන්න ඕනි. අන්නේ එතකොට තමයි යා කළු උපතක් ලබාගෙන සුදු දෙයක් උපදවන්නේ. සුදු දෙයක් උපදවන්නේ එතකොටයි. මේ නිසා අපි ඉරිසියාව නැති, පලිගැනීම නැති, එකට එක කිරීම නැති ජීවිත දියුණු කරගන්න ඕන. එතකොට අන්න අපිට පුළුවන් වෙනවා කළු උපතක් ලැබිච්ච අපට සුදු දෙයක් උපදව ගන්න. මොකද වෙන්නේ එතකොට? කයින් සුචරිතේ වඩලා, වචනින් සුචරිතේ වඩලා, මනසින් සුචරිතේ වඩලා ආන්නේ ස්වර්ගයේ එක්ක මිනිස් ලෝකේ එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ උපදිනවා. බොහෝ විට අපි මිනිස් ලෝකේ මම පෞද්ගලිකව මම හිතනවා නැවත නැවත මේ මිනිස් ලෝකේ උපදින්න බලාපොරොත්තු තියාගෙන සිටීම සුදුසු දෙයක් නොවේ දැන් පේනදි මිනිස් ලෝකේ හැටි ඉරිසියාව ක්‍රෝධය පලිගැනීම නේ කොච්චර දේවල්ද දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් අනේ මේ ඇමරිකාව එංගලන්ත වගේ රටවල නම් අනේ අපි මේ අයි මේ වගේ රටවල උපන්නේ අර වගේ රටක ඉංග්‍රීසියෙන් කතා කරන පවුලක ඉපදෙන්න තිබුණා කොච්චර හොඳද සුදු පවුලක ඉපදුණා කොච්චර කෙනෙකුට හිතන්න නමුත් බලන්න මේගොල්ලෝ ගිහලා ඉරාකේ කරන්නේ කොච්චර පව් කරනවද කොච්චර පව් රැස් කරනවද මරණින් මත්තේ නිරේ යන ඒවා කරන්නේ ඉතින් ඒ නිසා අපිට පේනවා අපි උපතකට සැලසුම් කරන්න හොඳ නැහැ මේ මිනිස් ලෝකේ ඉන්න එයා කල්පනා කරන්න ඕනේ එක්ක තුසිතේ නිම්මාන රති ඔය තියෙන බුදු තාව තින්සේ ඒ වගේ ලෝකයක හිත පිහිටවා ගන්න ඕන ඒ මොකද එහෙම පිටවා ගත යුත්තේ දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා සෝතානු දත සූත්‍රය කියලා දැන් අපි කියමු මේ ජීවිතය පින් දහම් රැස් කරගෙන ඉන්නවා එයා කල්පනා කරනවා මට ඊළඟ ජීවිතයේදී තුසිත වගේ තැනක ඉපදුනොත් මට මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න පුළුවන් කියලා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඒක තියෙන අංගුත්තර නිකාය 4 වෙනි නිපාතේ සෝතානු දත සූත්‍රයේ ඒ වගේ මජ්ක්‍ධිම නිකාය තියෙන සංඛාරූපපත්ති සූත්‍රය කියලා එකක් ඒකෙත් තියෙනවා ඒක හරියට මේ දිව්‍ය ලෝකේ ඉපදුනා කියලා කියන්නේ මේ එකපාරට සැප සම්පත් ගොඩක් හම්බ වෙන එකක් නේ ඒක නිකන් මේ කැලෑවක අතරමං වුණා වගේ කියනවා කැලෑවක අතරමං වුණා වගේ කියනවා ඒක නිකන් කැලෑවක අතරමං වෙච්ච එක්කෙනෙකුට දැන් පාරක් උඩ නැහැ දැන් මෙයාට පාරක් ගමකට යන්න ඕන නමුත් දැන් මෙයාට ඇහෙනවා බෙරහඬක්. බෙරහඬක් ඇහෙනකට එයා තැති ගන්නවද? නෑ. ඇයි? බෙරහඬ යාට කනට අහලා පුරුදා සතෙක් කියලා හිතන්නේ. එයා හිතනවා මේ ගම්මානයක් තියෙනවා. මේ ගමේ තමයි මේ බෙරහඬ ඇහෙන්නේ. දැන් එයා මොකද කරන්නේ? ආර බෙරහඬ ඇහෙන දිශාවට එයා ගියාම ගමට පැමිණෙනවා. ආන් මේ වගේ කියනවා දිවී ලෝකෙ ඉපදිච්ච එක්කෙනා දිවී සම්පත් වලට මුලා වෙන්න ඉඩ තියෙනවා. නමුත් මොකද වෙන්නේ? මාර්ගඵලලාභී දෙවිවරු එයාට මුණ ගැහෙනවා. ඒ දෙවිවරු කියනවා පින්වත් දෙවිය එන්න, අන්න ධර්මදේශනාවක් තියෙනවා. අන්න අතන මාර්ගඵලලාභී දෙවි කෙනෙක් ධර්මදේශනා කරනවා යම් කියලා. දැන් මේ දිවි යනවා එතනට. ගියාම අන්න බුදුරජාණන් වහන්සේ ගැන කියලා, සතිපට්ඨාන ගැන කියලා ඒ දෙවිවරු කියන මෙහෙමයි පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්නේ. මේ විදිහට ඇස් කන් නාස දිවකය මන ආදී අනිත්‍ය වශයෙන් බලන්නේ මෙහෙමයි කියලා කියනවා. කීවට මෙයාට මතක් වෙනවා මේක මං අහලා පුරුදුයි. මේක මං අහලා පුරුදුයි. මට මේ හොඳේට පුරුදු එකක් මේ ඇහෙන්නේ කොහේද හරි මං අහලා තියෙනවා කියලා මෙයා අර තමන් සවන් දෙන කරුණ අනුව හිතන්න පටන් ගන්නවා. හිතනකට හිතනකට මෙයාට මතක් වෙන්න ගන්නවා, ආ මම මේ මිනිස් ලෝකේ මම මේවා පුරුදු කළා. මේ සමත විදර්ශනාදී පුරුදු කිරීමේ විපාකයක් හැටියට මේ දිව්‍ය ලෝකෙ ඇවිල්ලා තියෙනවා කියලා. එයා නැවතත් අර ධර්මයට වැටෙනවා. වැටලා ඒක පුරුදු කරගෙන ගිහිල්ලා මාර්ගඵල අවබෝධය දිනු කර ගන්නවා. එතකොට බලන්න මේ අවස්ථාව තියෙන්නේ සුගතියේ හිත පිහිටවන කෙනාටයි. ඒ සුගතියේ හිත පිහිටව ගන්න බැරි එක්කිනාට මේ අවස්ථාව නැහැ. සමහර විතන් ඉන්නේම නෙමෙයි අපි එන්න ඕනේ කොහෙද? හැමදාම මිනිස් ලෝකෙ මොකටද? පින් කරන්න. ඊට පස්සේ ආයි කොහෙද එන්න කියලා අහනවා. ආයිත් මිනිස් ලෝකයේ මොකටද? පින් කරන්න. ඊට පස්සේ ආයි මොකද කරන්න කියලා අහනවා. ආයිත් මනුස්ස ඒ කියන්නේ ඉලක්කයක් නැති ගමනක් යන ලෑස්ති වෙලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. හරියට අවබෝධ කරගෙන සිටිනවා නම් ආත්ම භාව දෙකකින් තුනකින් මේ සංසාරයෙන් අත් මිදෙන්න කෙනෙකුට පුළුවන්කම තියෙනවා. හැබැයි අර මොළේ පාවිච්චි කිරීම මතමයි ඒක තියෙන්නේ. නුවණ පාවිච්චි කිරීම මතමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කළු උපතක් ලබනවා කෙනෙක්. කළු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන නිවන අවබෝධ කරනවා. ඒ කියන්නේ කෙනෙක් බොහොම දුගී දුප්පත් පවුලක අමාරුවෙන් ජීවත් වෙන පවුලක හීන කුලී උපදිනවා. මට මේ මතක් වුණේ මේක කියනකොට සුනීත මහරහතන් වහන්සේගේ ගිහි ජීවිතය. සුනීත මහරහතන් වහන්සේ ගිහි කාලේ ඉපදුනේ ඊටාම පහත් කුලයක. ඒගොල්ලන්ගේ කුලේ රස්සාව මොකද්ද? ඔව්, මල මුත්‍රාද කරේ මේ කදේ බැඳගෙන ගෙනින එක. ඒ කාලේ වැසිකිලි වල පොන්හරි පෝච්චි වගේ තියෙන්නේ නැති. ඉතින් මොකද කරන්නේ? මේ මෙයා කදේ බැඳගෙන උරවල දාගෙන දෙපැත්තේ කදේ ගෙනියනවා. ගෙනින එකට දැන් මේක ගඳය ගඳන්නේ. මොකද කරන්නේ? සීනුවක් ගහ ගහ යන්නේ. එතකොට අර උසස් කුලවල ඉන්නේ නැහැ. මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ අසූචි මේ අරන් යන්නේ. ඒගොල්ලෝ මොකද කරන්නේ? හැංගිනව නහය වහගෙන දුන අන්න අරක එනවා දුවපල්ලයි කියලා. සීනුව ගහන්නේ ඒකට. දැන් කෙනෙක් රස්සාවක් හැටියට ඒ වගේ එකක් තෝරගන්නවා කියන්නේ කොච්චර දුක් සහිත අරමුණක්ද හැම තිස්සෙම? ඒ වගේම තමයි කෙනෙක් තෝරගන්නවා මිනි කපන්න. රසවලට කිව තෝරගන්න ඉන්නවනේ. ඉතින් කොච්චර මේ ඇහැට ප්‍රියමනාප දේවල් නෙමෙයිනේ. ඉතින් නිබඳු ආකාරයේ ජීවිතයක් ගිවාපු සුනීත පාරේ යද්දී ඒ පාරේ මේ ඉස්සරහට වඩිනවා කවුද? බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලා තමයි. මේ සුනීත හොඳටම බය වෙලා පස්සෙන් පස්සට ගිහිල්ලා කානුවට බැහැලා අර කඳ හංගගෙන වැඳගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සුනීතට කිව්වා, සුනීත උකාතැරලා දාලා ඉන්න අපිත් එක්ක එකතු වෙන්න කිව්වා. හීනකින්වත් හිතන්නේ නැහැ නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ කාලේ ඉහෙළම වංශයේ ශාක්‍ය වංශයේ සක්විති රජ පදවියට පිච්ච උතුන්න හිමි කුමාරයා. ඉතින් උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා මෙහෙම ඇවිල්ලා කියන එකට ඉතින් සුනීත පුදුම විදියට පැහැදිලා ඊට පස්සේ ඒක ඔක්කොම අයින් කළා මෙයා මහන වුණා. පැවිදිලා මොකද කළේ? ඔන්න සීල සංවරය ඇති කරගත්තා. පංච නීවරණ දුරු කළා. ඊට පස්සේ මොකද කළේ? පංච නීවරණ ඉබේ දුරු වෙන්නේ නැහැ නේ. සතිපට්ඨානේ සීය පිළිවන්න පටන් ගත්තා. මේකේ තියෙන පංච නීවරණ ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා. එයා මොකද කරන්නේ? පංච නීවරණ කියලා කියන්නේ හිත දුරුව ප්‍රඥාව දුරවල කරන හිත කෙලසන දෙයක්. මොනවද මේ පංච නීවරණ? කාමච්ඡන්දේ කියන්නේ. ඔව් මිහිරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කෙරෙහි හිත ඇදිලා යන එක. ඒක මේ චිත්ත දියුණුවට බාධාවක්. ඊළඟට ඔව් ඊළඟට ව්‍යාපාද. ව්‍යාපාද කියන්නේ තරහා නපුරුකම කේන් කියන එක. මේක මේ චිත්ත දියුණුවට බාධා ප්‍රඥාව දුර්වල කරනවා. ඊළඟට ඔව් නිදිමත අලස බව. ඒක ප්‍රඥාව දුර්වල කරන සිත කෙලසන දෙයක්. ඊළඟ එක උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කිව්වේ හිතේ විසිරීම, කුක්කුච්ච කිව්වේ පසුතැවිල්ල. ඒකත් හිත දුර්වල කරන හිත කෙලසා දමන ප්‍රඥාව දුර්වල කරන දෙයක්. විචිකිච්ඡා කිව්වේ සැකය. ඒකත් මේ ජීවිතයේ ප්‍රඥාව දුර්වල කරන හිත කෙලසෙන දෙයක්. මෙන්න මේවා බැහැර කරලා සිහිය දිනු කරනවා කුමකද? සතිපට්ඨානේ තුල. එතකොට සතිපට්ඨානේ තුල දිනු කරනකොට සිත පිහිටනවා සතිපට්ඨානේ. ඒකට තමයි කියන්නේ චතුස්සු සතිපට්ඨානේසු සූපතිට්ඨිත සුප්පතිට්ඨිත චිත්තෝ. සතර සතිපට්ඨානයෙහි මනාකොට සිත පිහිටුවාගෙන මේක තියෙනවා සත්බුද්ධංගේ යථාභූතං භාවෙත්වා. බුද්ධංග ධර්ම සති ධම්ම විචේ විරිය පීටි පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ බුද්ධංග ධර්ම ඒ ආකාරයෙන්ම ප්‍රගුණ කරලා කලුත් නැති සුදුත් නැති අමා මහ නිවන අවබෝධ කරනවා. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව පෙන්වා දෙනවා කොහොමද ඒක කරන්නේ කියලා. කොහොමද ඒක කරන්නේ? යා මේක තියෙනවා. ඒ කොයිතරම් හීන කුලයක වුණත් කෙනෙක්, කොයිතරම් අඩු කුලයක වුණත්, එදා වෙල කන්න නැති තැනක වුණත් පැවිදි වෙලා මේ ධර්මය අවබෝධ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ දැන් අපිටනේ වර්තමානයේ මේක කියාගෙන යන්න අමාරු. වර්තමානයේ කියන එකට මොකද්ද කියන්නේ? අපිට පින් මදි කියන අපි පෙරම් පුරාගෙන හොඳටම පැහැදිලිව පේනවනේ අර ලෝසක හාමුදුරන්ගේ කතාව ගම්මුනේ. ලෝසක ස්වාමින් වහන්සේ ඉස්සෙල්ලාම මව කුසට ආපු දවසේ ඒ ගෙවල් ගිනි ගත්තා. ඊට පස්සේ මුළු පවුලම හිඟවනට වැටුණා. ඊට පස්සේ අම්මලාට කල්පනා කළා මේක කොහොමද වුනේ කියලා. තේරුණා මේ දුව නිසායි වුනේ. දුවගේ මේ බඩට දරුවෙක් ලැබුණා. ඊට පස්සේ තමයි මේක වුනේ. ඊට පස්සේ අම්මලා මොකද කිව්ලේ? අම්මලා දුව එළෙව්වා. ඒ දුව හිඟාකකා ජීවත් වුණා. ඊට පස්සේ දරුවා ලැබුණා. ඊට පස්සේ ළමයා අමාරුවෙන් හැදුවා. ඇවිදගෙන යන්න පුළුවන් මට්ටම එනකොට පොල් කට්ටක් අතට දීලා ළමයාට කිව්වා, පුතේ උඹ හින්දා මං දුක් විඳ ඇති. දැන් උඹ තනියම හොයාගෙන කාපන් කියලා අම්මා මේ ළමයාව පාරේ දාලා ගියා. ඊට පස්සේ මේ ළමයා පොල් කට්ටක් අරගෙන මොනවා හරි හොයාගෙන කනවා. දැන් මේ කවුද හිඟන ළමේ? දැන් මේ ළමයා දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිසිගා වඩිනවා දැක්කා. දැකලා මොකද කළේ? පස්සෙන් ගියා. පස්සෙන් ගියා මේ හිඟන ළමයා. ඉතින් ඒතර අපිට පේනවා ලොකු ලස්සන රූපයක් තියෙන විදියක් නැහැ. ලස්සන බෝලේ වගේ ඇඟක් තියෙන විදියක් නැහැ. හුරතල් පෙනුමක් තියෙන විදියක් නැහැ. ඒ මොකවත් නැති ළමෙක්. මහාන කළා. මහාන කරපු දවසේ දානේ නැහැ. ඊට පස්සේ නමුත් මෙයා සිල්වන්තයි සිල් රකින්නවා අන්න බලන්න ඒකනේ කියන්නේ එහෙමනම් අපි පින කියන එක අපිට ධර්ම මාර්ගේ හැතිරෙන්න තියෙන පුළුවන්කම කෙනෙකුගේ රූපේ දිහා බලලා තීරණය කරන්න බෑ කෙනෙකුගේ නැතිබරිකම දිහා බලලා තීරණය කරන්න බෑ කෙනෙකුගේ උගත්කම දිහා බලලා තීරණය කරන්න බෑ ඒක මේ ධර්මයේ හැසිරීලාමයි බලන්න ඕන සීලේ දියුණු කළා සමාධිය දියුණු කළා ඊළඟට ප්‍රඥාව දියුණු කළා රහත් වුණා නමුත් මේ රහතන් වහන්සේ හැමදාම දානෙට වඩිනවා මිනිස්සු පිණ්ඩපාත වඩිද්දී අනිත් හාමුදුරන්ට බෙදෙනවා දානි ටිකක් අරගෙන මේ මිනිස්සු දුවගෙන යනවා පාත්‍රය ළඟට එබල බලනකට පේන්නේ මොකද්ද පාත්‍රේ පිරිලා පේනවා ඊට පස්සේ ආපහු වෙන හාමුදුර නමකට දෙන්න යනවා හිස් පාත්‍රය අරන් තමයි එන්නේ ඊට පස්සේ මොකද වුනේ මෙයා සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා දැන් හරියම මං කෑමක් නැහැ නේ ඉච්චර ඉතින් ආයසත් නැතිව ලිඩ දුක් මං හිතන්නේ ලිඩ දුක් බහුල එක්කිනේ සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා අද මෙයා පිරිනුවන් පානවා අද ආහාර ටිකක් බඩ පිරින්න වළඳන්න දෙන්න ඕන කියලා කල්පනා කළා සාරිපුත්ත හාමුදුරු ලෝසික හාමුදුරන්ට වදාලා ආහිමතුන් වහන්සේ ඔබ වහන්සේ අද පිණ්ඩපාතේ වඩින්න එපා මං අද පිණ්ඩපාතේ ඔබ වහන්සේට එවන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ රජමාලිගාවට වැඩියා දානි පාත්‍රය බෙදලා දුන්නා ආපහු පිටත් උනාර ඇයි ස්වාමීනි කියලා ඒක නමක් කියනවා කියලා අසපුවේ ආ උන්වහන්සේට අපි එකක් පිටත් කරන්න කිව්වා දානි පාත්‍රය ඔබ වහන්සේ වැඩිදල වළඳන්න කිව්වා ළමයෙකුට දුන්නා මේක අරගෙන ගිහිල්ලා ඇති මේ අසපුවේ ඇති ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේගේ අතට දෙන්න කිව්වා ළමයා යන ගමන් කාපනා කළා හාමුදුරුන් ඉතින් හැමදාම හම්බිනවනේ කාටද හට ඉතින් අපිට එහෙම හම්බෙන්නේ නැහෙනේ කියලා මොකද කළේ ඒ ළමයා ඒකට වග කිව්වා දැන් සාරිපුත්ත හාමුදුරු වඩිනවා වළනකට අර හාමුදුරු ඉන්න භාවනා කර කර වළන්තු දාශපුතන් කියලා නෑ කිව්වා ඇයි දානියව හම්බුන්නේ නැද්ද නෑ කවුරුත් ආවේ නෑ කිව්වා සාරිපුත්ත මහරහතන් වහන්සේ මොහොතේ ආපහු වැඩියා දානි පාත්‍රයක් අරගෙන ආවා වැඩම කළා දැන් සාරිපුත්ත හාමුදුරු කිව්වා ඉක්මනට වළඳන්න දාශපුතන් ගිරාවරට යන්න කලින් ස්වාමීනි මගේ අතට දෙන්න කිව්වේ පාත්‍රය බෑ බෑ අතට දෙන්න බෑ කිව්වා මම අතේ තියාගෙන ඉන්නම් ඔබ වහන්සේ මේකෙන් අත දාලා වළඳන්න කිව්වා ඔන්න බලන්න කර්මවල හැටි සංසාරේ යන්න ගියාම සිදුවන දේවල් මේ හරි අනුවේදනීය සිදුවීමක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පාත්‍රය අල්ලගෙන ඉඳෙද්දි ඒ ලෝසක හාමුදුරුව පාත්‍රයට අත දාලා දානේ වළඳනවා තිංගුණාසීදා පිරිනුවම් පෑවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ හම්බුන්නේ නැත්තම් කොයිතරම් එහෙනම් තාමත් සංසාර දුක් විඳිනවා මොකද මේ අතීත සිදුවීම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ පැවදි වෙලා බලන්න ධර්මයේ ආවෝද කරන්න මහන්සි ගත්තු නැති නිසානේ මේ ඔක්කොම රහතන් වහන්සේ නමක් තමන් හිටිය කුටියට වැඩම කළා මිනිස්සු ඒ රහතන් වහන්සේ ගැන පැහැදුනා ඒක ඒ කුටියට වූ ස්වාමීන් වහන්සේ හිතුවා මේ බය වුණා දැන් ඉතින් දායකයෝ ටික මෙයාට පහදිනවා කියලා ඉතින් ඊට පස්සේ මොකද කළේ දවසක් දායකෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීන් හිට දානට ඔබ වහන්සේගේ කුටියට වැඩපු අර ආගන්තුක හාමුදුරුවෝ වඩම් මගල ඉන්න අපි හරි පැහැදුනා කිව්වා උන්වහන්සේ ගැන එතකොට මේ හාමුදුරන්ට ඇතුණේ මොකද්ද ඉරිසියාව තරහ කමනාපය මොකද කළේ ඒ හාමුදුරු පාත්‍රය අරගෙන කුටියෙන් පිටත් වෙන්න ගෙඩියට ගහන්න තියෙනවා ගෙඩිය ගහලා කියන්න ඕනේ නේ යන්න වඩින්න කියලා නියපොත්තෙන් හිමීර තට්ටු කළාටි කියලා තට්ටු කළාට කාට දැහෙන්නේ ඉතින් ගෙදරට ඒ හාමුදුරු වැඩියා අහුවා ස්වාමීන් වහන්සේ ආගන්තුක ස්වාමීන් වහන්සේ වැඩියද කියලා කොහේ එනවද මේ ඔන්න මං ගෙඩියට ගහුවේ ගානක්වත් නැහැ කියලා නිදි වෙන්නේ නැති කිව්වා එහෙනම් දාන වන්දල දුන්න සපාතිර දුන්න එහෙනම් ඔබ වහන්සේ මේක ගිහිල්ලා ඒ හාමුදුරන් දිගල පූජ කරන්න කිව්වා මේ ස්වාමීන් වහන්සේ යන ගමන් කල්පනා කළා එයාට දෙන්නේ මොකටද මේක යනගම ගිනි ගොඩක් තියෙනවා දැක්කා. දැකලා ගින්නට හැලුවා මේක. හලනකොට අර රහතන් වහන්සේ ඉරුදීෙන් දැක්කා. මේ ස්වාමිනාස වඩිනකට උන්වහන්සේ නැහැ. නිරේ පැහි පැහි ඉඳලා ඒ විපාකෙට පස්සෙන් ඇවිල්ලා ඔය විපාක දුන්නේ. ඔන්න බලන්න කර්ම. එතකොට ඒ ඔක්කොම ප්‍රහාණය කරන්න පුළුවන්. කලූපතක් ලබාගෙන සුදුත් නොවන කළුත් නොවන නිවන අවබෝධ කරලා එයා ජය ගන්නවා. එහෙනම් අපටත් තෝන්නම් අපි වීරිය කළොත් උත්සාහ කළොත් මේ මාර්ගයේ ගමන් කළොත් අපටත් සුදුත් නොවන කළුත් නොවන නිවන අවබෝධ කරන්ට පුළුවන්කම තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සුදු උපතක් ලබාගෙන කළු දේවල් උපදවන එක කියලා. සුදු උපත තමයි ඔන්න හොඳ උසස් පවුලක උපදිනවා. රූපි බොහොම ලස්සනයි. ඉංග්‍රීසි කතා කරනවා. එතකොට සල්ලි තියෙනවා. දැන් මෙයාට මොකද වෙන්නේ? හැමදේම මෙයාට පහසුවෙන් ලබා ගන්න පුළුවන්. දැන් මෙයා මේකත් එක්ක හිතට ගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයා බලවත් වෙලා මෙයා එක එක ප්‍රධාන තනතුරු ගන්න ගිහිල්ලා මෙයා ඔන්න සතුන් මරන්න පටන් ගන්නවා. මිනිස්සු ඝාතන කරන්න ගන්නවා. ඔන්න පව් රැස් කරනවා. හොරකම් කරන්න පටන් ගන්නවා. මහා ජාවාරම් වලට දැන් මෙයා හවුල් වෙනවා. ඊළඟට වැඩිදිකාම සේවනයේ ඉඳන් පටන් ගන්නවා. දැන් ක්ලබ් ගාන යන්න පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට දැන් සුරා නැතුව බෑ. යාළු එකතු කරගෙන පාටි දාලා දැන් බීලා අනිත් ඇට පොවලා මෙයා දැන් නටනවා. ඊට පස්සේ දැන් මෙයා බොරු කියනවා. කේලාම් කියනවා. පරුස වචන කියනවා. සේවකයන්ට සත්තුන්ට වගේ දැන් මෙයා කතා කරන්නේ. වරින් පලයන් කියලා දැන් බයිනවා. මෙයාගේ පුළුවන්කම් පාවිච්චි කරලා. ඊට පස්සේ මොකද කරන්නේ මෙයා? මෙයා අභිභව තව කෙනෙක් දිනු වෙනවා දකින්නකට. ආ දෙන්නම් ඔබට කියලා. වැඩේ දෙනවා. එතකොට ඉරිසියා කරනවා, දේශ කරනවා. දැන් සුදු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවනවා. ආන්නේ සුදු දෙයක් සුදු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවන කෙනා. දැන් පිටට පේන්නේ මේක. පිටට පේන්නේ මෙයා සල්ලි හම්බ කරනවා. මෙයා ලොකු වාහන වල යනවා පේනවා. පිටට පේන්නේ ඒක. මෙයා සුද්දොත් එක්ක යනවා ඉංග්‍රීසි කතා කර කර. පිටට පේන්නේ ඒක. පිටමිනිස් හිතනවා නී පින්වන්තයා. නමුත් බැලුවා මේ මොකද්ද මේ වෙන්නේ? කළු සුදු උපතක් ලබාගෙන කළු දෙයක් රැස් කර කර මේ ඉන්නේ. මරණින් මත්තේ නිරේ උපදිනවා. ඕන්නේ ඒක උපතක්. එතකොට මේ හතරෙනි උපත. පස්වෙනි උපත තමයි සුදු උපතක් ලබාගෙන සුදු දෙයක් උපදවනවා. ඒ තමයි බොහොම ලස්සනයි රූපේ. හොඳට සල්ලි තියෙනවා. ඉහළ පෙළේ කුලේක පිදිලා තියෙන්නේ. කන්න බොන්න තියෙනවා. අඳින්න පළඳින්න තියෙනවා. යාන වාහන තියෙනවා. යාළු මිත්‍රයෝ ඉන්නවා. නමුත් මෙයා බොහොම සිල්වන්තයි. බොහොම සිල්වන්තයි. මෙයා මොකද කරන්නේ? මෙයා සතුන් මරන්නේ. මිනිමරුන් වලට හවුල් වෙන්නේ. සොරකම් කරන්නේ. සොරකම් කරන්න කාටවත් උපදෙස් දෙන්නේ නැහැ. වැරදිකාම සේවනයේ යෙදෙන්නේ නැහැ. ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මත්පැන් පාවිච්චි කරන්නේ නැහැ. මෙයා බොරු කියන්නේ නැහැ. කේලම් කියන්නේ නැහැ. දැන් මෙයා අපි කියමු ලොකු ආයතනයක නම් ඉන්නේ. සේවකයන්ට හොඳට සලකනවා. ආදරෙන් කතා කරනවා. අනුකම්පාවෙන් කතා කරනවා. උදව් කරනවා. මෙයා හැමෝටම සහනේ ලබා දෙනවා. කවුරුරි කෙනෙක් සේවකෙක් හරි දිනු වෙනවා දැක්කම මෙයා මොකද කළාන්නේ? ඔව් උදව් කරනවා, සතුටු වෙනවා. ආ තව කරන්න, ඔයා දිනු වෙන්න මගේ මොකද්ද කෙරෙන්න ඕනි කියලා කළා දෙනවා. මෙයා හිතක් දිනු කරනවා. ආන් එහෙම ආයට කියනවා සුදු උපතක් ලබාගෙන සුදු දෙයක් රැස් කරන එක්කෙනා කියලා. කිසි කරදරයක් නැතුව. මම දැකලා තියෙනවා මේ කොළඹ එක පවුලක්. පුතාලා 3 දින දුකදී පවුලේ ඉන්නේ. අම්මයි තාත්තයි 5 දිනාම භාවනා කරනවා. උයන්නේ. ලොකු හෝටලයකට කෑම් බුක් කරනවා හෝඩ කරනවා වෙලාවට වාහනින් කෑම එනවා ඊට පස්සේ හවසට ගිහිල්ලා පොඩ්ඩක් ව්‍යාපාර කටයුතු වෙලා බලනවා භාවනා කරගෙන බණ පොත් බලාගෙන ඉන්නවා ඉතින් කලාතුරකින් ඉන්නේ සුදු පොතක් ලබාගෙන සුදු දෙයක් උපදවනවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා අන්නේ බඳු අය මරණින් මත්තේ සුගතියේ උපදිනවා අන්න ආයේ මත්යාට යහපත් දෙයක් ලැබෙනවා මේකෙන් අපිට පේනවා මේ වාසනාව කියන එක පෙරලෙන එකක් නේ වාසනාව කියන එක මේ යහට මෙහාට පෙරලි පෙරලි වාසනාව ඒ තමන් පාවිච්චි කරන පිළිවෙලට තමයි වාසනාව ඉස්සරහට ගෙනියන්න තියෙන්නේ එහෙම නැත්නම් ඒ වාසනාව අවාසනාව වෙනවා. තමන් දන්නේ නැහැ. ඒ නිසා මේ විනාශයක් වෙන්නේ නැති වෙන්න නුවණ පාවිච්චි කරලා තමයි ඒක කරන්න තියෙන්නේ. අනුසුදු පොතක් ලබාගෙන සුදු දෙයක් රැස් කරනවා. එතන මේ වගේ මේ වැඩසටහන් වලට එකතු වෙන්නේ බොහෝ විට කළු පොතක් ලබාගෙන සුදු දෙයක් රැස් කරන කෙනෙක්. ඒ වගේම සුදු පොතක් ලබාගෙන සුදු දෙයක් රැස් කරන කෙනෙක්. ඒ වගේම කළු පොතක් ඒවා සුදු පොතක් ඒවා ලබාගෙන සුදුත් නොවන කළුත් නොවන නිවන අවබෝධ කරන කෙනෙක්. ඉතින් මේක ඊළඟට පෙන්වනවා පස්වෙනි කෙනා හයවෙනි කෙනා රූපේ බොහෝම ලස්සනයි. ඉහළම කුලේ ඉපදිලා. කැම්බින් ඉදුන් හිටුන් යාන වාහන සේවකයන් හැම දෙයක්ම තියෙනවා. මෙයා මේ ඔක්කොම තියෙද්දි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා. අවහම මේ ධර්මයේ තියෙන මේ සතර අපාය උපතක් කරලා යන ලෝකයක් තියෙන්නේ. මේකෙන් අත් මිදෙන්න ඕන. ඒ සඳහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න තියෙනවා. ඒ සඳහා මේ ධර්මයේ දිනු කරන්න තියෙනවා. මේකට හොඳම දේ තමයි පැවිදි වෙන එක. යා මොකද කරන්නේ කුඩා වූද මහත් වූද සියලු භෝග සම්පත් අතාරිනවා කුඩා වූද මහත් වූද සියලු ඥාති පිරිවර අතාරිනවා අතාරිනා මොකද කරන්නේ මෙයා ගිහි ජීවිතය අතහැරලා කාසාය වස්ත්‍ර පුරවාගෙන සසුන්ගත වෙනවා සසුන්ගත වෙලා මොකද මෙයා කරන්නේ යහපත් ජීවිතය දිනු කරගෙන පංච නීවරණ දුරු කරලා චතර සතිපට්ඨානයේ මනාකොට සිත පිහිටුවාගෙන සප්ත බුද්ධංග ධර්මයන් ඒ ආකාරයෙන්ම ප්‍රගුණ කරනවා. අන්න මෙයා කලුත් නැති සුදුත් නැති අමා මහ නිවන අවබෝධ කරනවා. එතකොට අපට පින්වතුනි ඊටාම පැහැදිලි මේ ලෝක සත්‍යයා ඕනෑම කෙනෙක් මේ හයෙන් එකකට වැටෙනවා. මේ හයෙන් එකකට වැටෙනවා. කලුත් නැති සුදුත් නැති නිවන අවබෝධ කරන මේ ලෝකයාද ඉතාමත්ම දුර්ලභයි. ඊළඟට සුදු දේවල් උපදවන අයත් හැමතැනම නැහැ. හරි දුර්ලභයි. ඒ නිසා අපි මහන්සි ගන්න ඕන අන්නේ සුදු දෙයක් අපේ ජීවිත තුලින් උපදවා ගන්නයි. දැන් බලන්න මේකේ එක පැහැදිලි කරුණක් ඔබට මේකෙන් මම පෙන්වලා දෙන්නම්. දැන් මේකේ මෙහෙමනේ තියෙන්නේ ඔන්න තුනක් තියෙනවා. කළු උපතක් ලබාගෙන කළු දෙයක් උපදවන එක්කෙනා. ඊළඟ එක්කෙනා කළු උපතක් ලබාගෙන සුදු දෙයක් උපදවන එක්කෙනා. ඊළඟට කළු උපතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන නිවන අවබෝධ කරන එක්කෙනා. ඊළඟට තියෙනවා සුදු දෙයක් ලබාගෙන කළු දෙයක් උපදවන එක්කෙනා. සුදු දෙයක් ලබාගෙන සුදු දෙයක් උපදවන එක්කෙනා සුදු පොතක් ලබාගෙන කළුත් නොවන සුදුත් නොවන නිවන අවබෝධ කරන කෙනා. එතකොට කළුත් නොවන සුදුත් නොවන නිවන අවබෝධ කිරීම කළු පොතක් ලැබුව කෙනෙකුටත් පුළුවන් සුදු පොතක් ලැබුව කෙනෙකුටත් පුළුවන්. එහෙමනම් මේ ලෝකේ කාටවත් කියන්න බෑ අපිට පාරමී මදි. අපිට පින් මදි. අපිට මේ ධර්මයේ දැන් අවබෝධ කරගන්න බෑ. අපිට මොළේ නෑ කියලා ලෝකෙ කාටවත් එහෙම කියන්න බෑ. එහෙම කියනවා නම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මය නොදන්නා කෙනෙක්, ශ්‍රවණය නොකළ කෙනෙක්, ඒ ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්. දන්න කෙනෙක් නම් කල්පනා කරන්නේ මෙච්චරයි. උමනා කිනාට උමනා නම් මේ ධර්ම මාර්ගයේ දිනු කරගන්න පුළුවන්. හැබැයි මේකදී තමන්ගේ ධර්මමාර්ගය අවබෝධ කරගන්න තියෙන පින බලපානවා. දැන් අපි ගත්තොත් අර ලෝසක හාමුදුරන්ට අච්චර දුගී දුප්පත් පවුලක ඉපදිලා අච්චර දුක් විඳලා නිවන අවබෝධ කිරීමේ වාසනාව තිබුණා. හැබැයි මේ නිසා මතක තියාගන්න ඒ වාසනාව තමන් ළඟට එනකන් කිසිම දවසක බලාගෙන ඉන්න එපා. කවදාවත් තමන් ළඟට ඒක එන්නේ නැහැ. තමන් විසින් ඒක හොයාගෙන යන්න.